ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්වතුනි ලෑන් වීනෝනා මහත්මිය අද මෙහෙම දෙපාන්දර ඉමහත් සද්ධාවෙන් දානය පිළිගෙන පෙරගැන්විලා මහා සංඝරත්නයට පූජා කරන අවස්ථාව ප්‍රථමයෙන්ම සම්බුද්ධ පූජා පවත්වලා පංචශීල සමාදන් වෙලා ස්වාමීන් වහන්සේලා උදෙසා දානය පූජා කරන අවස්ථාවේදී අපේ හිත කොහොමද පාත්‍රා ගන්න ඕන කියන ආකාරයෙන් ධර්මයේ සඳහන් කර තියෙනවා. ඒ තමයි මේ සම්බුද්ධ ශාසනයම සෝමාන කළ ඒ සියලුම ස්වාමීන් වහන්සේ නාරමුණු කරගෙනයි අප දානය පූජා කරන්නේ. ඉතින් පින්නතුන් හොඳින්ම දන්නවා ඒ සරුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරනකොට අපේ හිතේ ලොකෝ ප්‍රසාදයක් ඇති වෙන්නේ. උන්වහන්සේලා තිබුණ මහත් වූ සම්පත් අධ්‍යාපනයේ ඥාති මිත්‍රාදී මේ සියල්ලක්ම පස්සක තබලා ඒ හැම දෙයක්ම කැප කරලා බුදුරජාණන් වහන්සේගේ ගෞරවයෙන් ධර්මයේ ප්‍රසාදයෙන් මේ සම්බුද්ධ ශාසනයට ඇතුළත් වුණා. උන්වහන්සේලා ඊටම පියදුර අදහසින් තමයි ඒ පැත්තටපත් උනේ. යම් කෙනෙක් සතු සම්පත් අත්හැරලා පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවා කියන එක සරල දෙයක් නෙවෙයි. ඒක ලෝකෝ කැපවීමක්. දැන් අපි කල්පනා කරලා බැලුවොත් අපේ ජීවිතේ කොහොමද අපට අපේ සංකල්පව දේවල් සියල්ලක් අත්හැරලා පැවිදි වෙන්න පුළුවන්ද කියන එක ඒකයි ඒතරම් සරල දෙයක් නෙවෙයි. අන්නේ මහත් වූ කාර්යභාරය කරපු ඒ නික්මීම නික්කමේ අභිනිෂ්ක්‍රමණය කරපු ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණය වෙනුවෙනුයි අප මේ දානය පූජා කරන්නේ. උන්වහන්සේලා සිල්වත් ගුණවත් ජීවිත ගත කරා විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ සදහම් පණවිඩය යෝගයෙන් යුගය පාස්සන්නට උන්වහන්සේලා ඉතාම දූරදර්ශී නොනිය යුක්තව ඉමහත් කැපවීමක් කළා. ඒ ස්වාමීන් වහන්සේලාගේ කැපවීම නිසා තමයි අද අපට සද්ධර්මයේ කියලා දෙයක් ලැබිලා තියෙන්නේ. අප අහන හැම දහම් පදයක්ම පිටපස්සේ තියෙන්නේ වසර 2500ක් විස්සේ ස්වාමීන් වහන්සේට කරපු කැපවීම. උන්වහන්සේලාගේ දහඩිය මහන්සිය ජීවිත කැපවීම තමයි අප අහන හැම දහම් පදයක්ම හැම ගාථාවක්ම හැම සූත්‍රයක්ම පිටපස්සේ තියෙන්නේ. අන්නේ ස්වාමීන් වහන්සේට කරපු අපමණ කැපවීම වෙනුවෙන් තමයි අප මෙන්න දානදීපෙන් දාංශයට කරන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණ හඳුනාගත්තු අතීතයේ පටන් අපේ සැදැහැවත් අය ඊට පුළුවන් මට්ටමේ ස්වාමීන් වහන්සේලා පෝෂණය කළා. දානමාන ආදිය දුන්නා. සිව්පස්යෙන් උපස්ථාන කළා. ඒ වගේම ඔබ අහනටි ශ්‍රී ලංකාවේ වළගම්ම රජතුමාගේ කාලයේදී වසර 12ක පමණ කාලයක් දීර්ඝ කාලයක් නියම් සමයක් පැවතියා. එකල ආහාරවල ලොකෝ හේගයක් තිබුණා. අන්නේ ආහාර නැති වෙච්ච ඒ දුර්භික්ෂ සමය පවා ගිහි පිළිතුන් එතැන් විට තමන්ගේ දරුවන්ට දෙන කිවිච්ච කෑම ටික දරුවන්ට නොදී දරුවෝ හඬද්දී ඒ කෑම ටික ගෙනන දේලා ස්වාමීන් වහන්සේලා පෝෂණය කරලා මේ ශාසනයට තමන්ගේ උපකාරය සිදු කළා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ හිටිය රාජරාජ මහාමාත්‍යාදීන් විහෙර විහාරස්ථාන පූජා කරමින් මේ ශාසනයට ශක්තිය ලබා දුන්නා. විශේෂයෙන්ම වළගම්බ රජතුමාගේ කාලේ එතුමා මුළු රට පුරාම ගල්ලෙන් ස්වාමීන් වහන්සේලා උදෙසා පූජා කළා. ඒ වගේම අපේ සදහැතියාම නම් එයන් ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා මේ ශාසනයට පූජා කරලා සිය දායකත්වය දැක්වුවා. ඉතින් එහෙම පෝෂණය කරපු ශාසනයක් තමයි අද අපට ලෝකෙට ලැබෙලා තියෙන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට අපට ධර්මය අහන්න ලැබෙනවා. ධර්මය ඇසීම තුළින් බුදුරජාණන් වහන්සේ හඳුනාගන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරවරු සජීවී කරන ජීවමාන සාධක වෙන ස්වාමීන් වහන්සේට ශක්තිය ලබා දීම මේ ශාසන ජනස්ති දිසඳා හේතු වන ප්‍රධානම කාරණයක්. ඒ නිසා පින්නතුන් ධර්මික උපයාගත් වස්තුව මේ පූජා කරන්නේ ඒ ස්වාමීන් වහන්සේ උදෙසා කියන හැඟීම ඇති කරගන්න. අන්නේ හැඟීම හිතේ තියාගෙන මේ සෝදානන් කරපු දානීය මහා සංඝරත්න උදෙසා පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනදවන්නා වූ මේ උතුම් කුසල ඵලයේ හේතුවෙන් ලෑන් විනෝනා මහත්මිය නමින් මිය ගිය සියලු ඥාතීන්ට මේ පින පුණ්‍යානුමෝදනා පිණිසත්, ඒ වගේම මේ පින දැක සෝපත් වියන් යම් තාක් සත්‍යං වැටනම් ඒ සියලුම දෙනාට මේ පින පුණ්‍යානුමෝදනා පිණිසත් හේතු වේවා කියන ප්‍රතිමෙන් මේ හැටියට වාක්‍ය කියලා අපි දානීය සංසතු කොට පූජා කරමු. ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්සදේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්සදේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්සදේම ඉක්ඛිතං පත්තං තුයිහං කෙප්පමේව සමිජ්ජතු සම්දේ පූරෙන්තු චිත්ත සංකප්පා සන්දෝ පන්න රසී යථා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති අතෝ නිර්වාණ සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි, අප මේ දානය පූජා කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩයක් අප ඉගෙන හෝ තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඉතින් භාගවතුන් වහන්සේ වසර 45ක් අපට ධර්ම දේශනා කළේ ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් බලාපොරොත්තු වෙමින්. එකක් තමයි අපව දුගතිගාමී නොවී සසර පුරාම සුගතිගාමී වන්නට උන්වහන්සේ මාර්ගය අපට පෙන්වලා දුන්නා. අනිත් පැත්තෙන් මේ සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වෙන මාර්ගය උන්වහන්සේ පැහැදිලි කළා. සසරගත ජීවිතයේ සුගතිගාමී වෙන නම් කම්පන අදහන නොවනින් අපේ සිත මුලලා කරන කායික වාචික මානසික ක්‍රියාවලට අපට මනසේ ස්වභාවයට අනුව විපාක ලැබෙනවා කියන විශ්වාසයෙන් යුතුව දාන සීල භාවනා කියන පින්කම් උපරිම ලෙස පවත්වා ගැනීම. එහෙදී තමන් සතු සංකත දේවල් දැඩි ලෝභකම දුරු කරලා කරමින් පරිත්‍යාග කිරීමත් පංචසීල ආරක්ෂා කිරීමත් නිතර මෛත්‍රී සහගත ජීවත් වීමත් දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවයේ කියලා ධර්මයේ බොහෝ තැන්වල සඳහන් කරන්නේ මේකයි. දානය කියන්නේ දාණයට, සමචරියාව කියන්නේ සීලයට, මෙත්ත චිත්ත කියන්නේ මෛත්‍රී භාවනාව. මෙන්න මේ තුන උපරිම මට්ටමේ පවත්වා ගන්න පුළුවන් නම් යතර එක පැත්තකින් පංච සීලය, අනිත් පැත්තේ නිතර නිතර හිත සමාධිමත් කරන අරමුණක ඉන්න පුළුවන් නම් අපට කාමච්ඡන්දාවේ නීවරණයට පත්වෙච්ච පමණට අපේ සසරගත ජීවිතයේදී දුකටපත් නොවේ, අපහාගත නොවේ, සුගතිගාමී වාසය කරන්න පුළුවන්කම තියෙනවා. අවසන්තම බඩබාණ්ඩ වලට හානියක් වුණත් අපේ හිතට හානියක් නොවන විදිහට, අපේ සුගතියට හානියක් කරනවන විදිහට අපි අපේ ජීවිත කළමනාකරණය කරගන්නට ඕන. ඒක තමයි මෙලොවට දෙන්නේ නොනති කෙනෙක්ගේ ප්‍රධානතම වගකීම වෙන්න ඕන. දෙවෙනි කාරණය තමයි පටිච්චසම්පාදයේ පිළිබඳ අවබෝධයෙන් මේ අවිද්‍යාව නැමැති නීවරණය දුරු කරන විදිය මාර්ගයේ වාසය කිරීම. හිතේ කාර්මණක තියාගෙන තමගේ කය අනිත්‍යතාවය, සිතේ අනිත්‍යතාවය මෙහි කිරීම. මේ කය නැත්නම් රූපේ හටගෙන නිරුද්ධ වෙනවා. ඒ වගේම මනසත් හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණය. අපේ ජීවිතයේ ස්වභාවය මේ අනිත්‍යතාවය කියන අදහසය. හැම මොහොතේම රූප ආදිස්ථාන පත්කේ හටගන්නවා. හටගෙන එතන නිරුද්ධ, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන ස්වභාවය ඊළඟ මොහොතට යන්නේ නැහැ. ඒ නිරුද්ධ වීම අනිත් අවස්ථාවට කිසියම් බලපෑමක් කරනවා. නමුත් ඒ මොහොතේම ඒ සිතුවිලි හටගෙන නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට මෙතනම මේ නිරෝධය දැක්කොත් ඒ අවස්ථාවේදීම සත්‍තසත් විපස්සිතී පිළිදෙට ඒ අවස්ථාවේදීම මේ කෙතෛසික වල නිරෝධය අපට දකින්න පුළුවන් නම් අපේ ක්‍රමයෙන් මේ සංසාර චක්‍රයෙන් අවිද්‍යාවෙන් නිදහස් වෙන්න පුළුවන්. අනේ නිදහසන මාර්ගය තමයි සතිපට්ඨානය, සතිමත් බව විදිහට නැත්නම් ආරස්සනික මාර්ගය විදිහට දේශනා කළේ. මෙන්න මේක පැත්තකින් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව. අනිත් පැත්තෙන් අනිත්‍යතාවය පිළිබඳ අවබෝධයෙන් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ සිස්සා සම්පූර්ණ කරන්න පුළුවන් නම් අපේ ජීවිතයේ දිනෙන් දින යහපතට කුසලයට ඒ වගේම ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයට කරාබර ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ ජීවිතයේ සමස්ත සාර්ථකත්වය කියලා කියන්නේ මෙන්න මේ අංශ දෙකෙන් සාර්ථකත්වයට පත් වීමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපේ අපේක්ෂා කළේ මේ දහම් මාර්ගය අපිව ගමන් කිරීම. ඉතින් උන්වහන්සේට කරන ලොකුම ගෞරවයෙන් කෘතඥතාවයක් මේ දහම් මාර්ගයේ ගමන් කිරීම වෙනවා. ඉතින් පිළිතුරු සතුරට පාර්ථනාන්ද මේ හිමිදිරි පහනර වේ ගෑසින් දානය පූජා කරන ලැබුණා කියලා රැස් කරගත් නුතුන් එඳහම් පිළි ජය කරගත් ආ කුසල ඵලයෙන් මේ දිය සමන් නමින් ඥාති දෙවිතුනම් ඒ සියලුම දෙනා මේ පින දෙක සුවපත් වෙත්වා. මේ පින සුවපත් වෙන යම්තාක් සත්‍යං විශ්සේ පුතන පොවෙත්නායි ඒ සියලු දෙනාට මේ පින දෙක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතිනට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු රැස්කරගත් මේ සියලු පින්දහම් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්වල් ඔබ අප හැම දෙනාමත් සම්බුදු ශාසනයත් ලෝකයන්ටට දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් මොණිමන් පින්සම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් මේ අනුමෝදන් කිරීමක් පස්සෙන් සාදුකාරයක් පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. හොඳයි නෑනිනවනම් අද දින සිදු කරන්න බලාපොරොත්තු වන දානයකින්ම ඉතාම ශ්‍රද්ධාවෙන් ඉතාම අලංකාරවත් සිය දෑතින්ම සිදු කරගන්න ලැබුණා කියලා ඉතේ සතුට ප්‍රසාදය දිනු කරගන්න. ඉතින් ඔබතුම ඇතු පවුලේ හැම දෙනාටම මේ උතුම් පින ආශිර්වාදයක් පිණිස හේතු වේවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරපු සද්ධර්මය ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් පිණිස හේතු වේවා කියන පැතුමෙන් අපි සෙත්පිරිත් සජ්ජහනක් නෙමෙන් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට හොම් කර දෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙන් සක්කෝ වුජෝජ සූජෝජ සුවතෝ තස්ස මුදු අනතිමානී සන්තුස්ස පෝජ සුභරෝ අප්පකින්ජෝච සල්ලහෝක වුන්තේ සංතේන්ද්‍රයෝච නිපකෝච අප්පගම්මෝ කුලේසු අනනුකින්දෝ නච කුණ්ඩං සමාචරේ කිංචේන පරේ උපවදෙයුං සුඛිනෝ වාකේ විරෝහන්තෝ සම්මේ භවන්තු සුඛිතන්තායේකේති පාන භෝතන්තේ තසාවාතාවරාවා අනවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ජිමාරස්සකානුපතුලා දෙන්නාවායේව අන්දෙත්තායේක දූරේ වසන්ති අවිදූරේ භෝතාවා සම්භවේ සුඛිතාන්තාන පෙරෝ පරන්නි කුන්දේත නාති මඤ්ඤේත පත්තචිනං පංචේ ව්‍යාලෝචනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යථා නියං කුන්තං ආයුසායේක කුන්ද මනුරක්ඛේ ඒවං ති සම්බභූතේ සෝමාන සම්භාවයේ අපරිමානං මෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානං කුන්දං අදෝච තිරියංච අසම්බාරං අවේරං අස පන්තං සික්ඛං චරං නිසින්නෝ වාසයානෝ යාවතස්ස විගත මින්දෝ ඒතං සතෙන් අදෙක්කේය බ්‍රහ්ම මේතං විහාරං තික්ඛෙන්ච අනුපගම්ම සීලවාදස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේ දං නහි ජාතු කබ්බසේයං පුනරේති තේන සංජවඤ්ඤේන සොන්දිතේ හෝතු සම්බදා ඒතේන සංජවඤ්ඤේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංජවඤ්ඤේන හෝතු තේ ජය මංගලං සම්මේතයෝ විවංජන්තෝ සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීර්ඝායුකෝ භව මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති වමෙතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන